දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමයෙන්ම පංචශීලයේ සමාදන් වන්නට සෝදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි සතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි සතියං තේ ධම්මං සරණං ගච්ඡාමි සතියං තේ සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, නායක මහත්මා හන්සිනේ නොනත් මේ ආදරණීය දෙමව්පියන් සමග මාසිකව සිදු කෙරෙන දානමය පින්කමයි අද දිනත් මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ පින්තුන් ශාසනය කෙරෙහි බොහොම ගෞරවයෙන් ආදරයෙන් සෙනෙහසින් කටයුතු කරන පින්තුන් ශ්‍රද්ධා සම්පත්තිය නිසාම නිරතුරුව දාන ආදී පින්දහම් කරමින් තමගේ ජීවිතයේ ධර්මයට අනුව පවත්වා ගන්නට උත්සාහ කරන වාසනාවන්ත පින්වත් පිරිසක් හැම මාසයකම 15 වෙනිදාට මේ දානය බොහොම මැනවින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පූජා කරනවා. ඉතින් ඒ සඳහා හන්සිනේ නොවන විශේෂයෙන් මේ සඳහා යහකප වෙලා ඒ සාමීන් වහන්සේලා කැමති විදියටම දානෝපකරණ ආදී සකස් කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් මේ දානය හැම මාසයෙම පූජා කරනවා. ඉතින් අදත් ඒ උතුම් පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාවේ දානෙහි මුල් කොටස සම්බුද්ධ පූජා වශයෙන් අප සූදානම් කරලා පූජා කරන්න බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප යමක් පූජා කරනකොට උන්වහන්සේ තුළ තිබුණා වූ මහා කරුණාව, මහා ප්‍රඥා ආදී ඒ උතුම් සම්බුද්ධ ගුණ, ඒ වගේම අරහං ආදී ඒ උතුම් බුදු ගුණ සිහිපත් කරලා එකාතකින් උන්වහන්සේට කරන පූජාවක් වශයෙන් අනෙත් අතෙන් උන්වහන්සේගේ සම්බුද්ධත්වයට කරන උපහාරයක් වශයෙන් ඒ වගේම බුද්ධානුස්සති භාවනාවක් වශයෙන් සලකාගෙනයි අප මෙවැනි සම්බුද්ධ පූජාවක් පවත්වන්නේ. එනිසා අප සරණ ගිය අවිසස්රෝ බුදුරජාණන් වහන්සේ ගැන හොඳට අවධානය සිහි ඇති කරගෙන උන්වහන්සේ තුළ පැවතියා වූ ඒ අනන්ත සම්බුදු ගුණයට පූජෝපහාරයක් වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේසු සුඛිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිනෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පෝජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පෝජයාමි මුනින්දං සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු පුප්පන් මිලායාති යතා ඉදං මේ කායෝ තථායි විනාශ භාවන් අදේවාසේතුනෝ බන්තේ පානීයං නුපනාමිතං අනුකම්පං නුපාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදෝ සාදෝ සාදෝ. හොඳයි, මේ සූදානම් කරපු දානය මහා සංඝරත්නයට පූජා කරන්නටය බලාපොරොත්තු වන්නේ. අප ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කරනකොට ඒ අප ඉදිරිපත්ස වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලා අප සිහිපත් කරනවා. උන්වහන්සේ ජීවමාන කාලේ වැඩ සිටිය ඒ සැරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ගත වූ වසර 2500 තුර සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කළ, ඒ වගේම මේ සද්ධර්මයේ පරපුරෙන් පරපුරට රැගෙනෙනට සිය ජීවිතයේ කැප කළා වූ ඒ උතුම් ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලා පොහොඳට හිතේ දරාගෙන මේ පින්කම සිදු කරන්නේ. ඒ වගේම අනාගතයේට යම්තාක් ස්වාමීන් වහන්සේලා මේ ශාසනයට ඇතුළත් වෙලා සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරනවා නම් ඒ සියලුම ස්වාමීන් වහන්සේ උදෙසාත් මේ දානේ පූජා වේවා කියන පැතුමෙන් තමයි අප දානේ පූජා කරන්නේ. ඉතින් පින්තුනි අප මේ මනුසත් භාවයක් ලැබුවේ සුගතියක් ලැබුවේ සතර හුඟක් පින් කළා. ඉතින් අන්නේ අතිශය දුර්ලභව ලැබපු මේ මනුසත් භාවය විතරක් නෙවෙයි ඊටත් වඩා අමාරුවෙන් තමයි සම්බුද්ධෝත්පාද කාලයක් ලබන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ලෝකේ පවතින ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ඒ ධර්මයන් ආ බුදුරජාණන් වහන්සේලා දැක ගන්න පුළුවන් කාලයක අපට ඉපදෙන ලැබෙන්නේ සතර කලාවෝ ඊටාම උසස් පිනක ආනිසංසයක් විදියට. ඉතින් අන්නේ පින ලැබපු අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නට ඕන මේ ශාසනය ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නට. මේ වගේ දාන ආදී පින්දාම් සිදු කරනකොට අපේ ළඟ ලොකු ගුණයක් දිනු වෙනවා. දාන දෙන්න හැම දිනාටම පුළුවන් කමක් නැහැ. ඒ කාටකින් ආර්ථික හැකියාවක් නැහැ. හැකියාවක් තිබ්බත් ඒ මහන්සියෙන් හම්බ කරන දේ වෙනත් කෙනෙකුට දෙන එක ලේසි නැහැ හිත හදාගන්න එක. ඉතින් ඒකට සතර ලොකු පුරුද්දක් තියෙනවා. ඉතින් මේ පිනතුණුගේ දෑත නිතරම දාන් දෙන්නම තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඒක සතර කලාව ලොකු පිනක පුරුද්දක ආනිසංසයක්. ඉතින් අන්නේ දානය පූජා කරන අවස්ථාවේදී අපේ හිතේ ලොකු කුසලයක් ඇති වෙනවා. හිත හුඟා පිරිසිදු වෙනවා. හිතේ මෛත්‍රිය, පරිත්‍යාග සීලයේ කරුණාව, ශ්‍රද්ධාව ආදී ගුණධර්ම රැසක් එකට පවතින අවස්ථාවක් තමයි දන් දෙන අවස්ථාව කියලා කියන්නේ. අන්නේ දානමය පින්කම සිදු කරනකොට අප සැදැහැ සිතින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් අවංකව ඒ පින්කම අප සිදු කරනවා නම් අපට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ලෝකේ ඉන්න හොඳම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා සිල්වත් ගුණවතුන් වහන්සේලා අපට මුණ ගැහෙනවා. අන්නේ ස්වාමීන් වහන්සේලා හරහා අපට මේ ධර්මය ලැබෙනවා. ධර්මයේ ආරම්භක පියවර තමයි සීලය කියලා කියන්නේ පංචශීලය. ඉතින් පංචශීලය රැකගන්න පමණට අපට ඕරොන් අතර ලොකු ගෞරවයක් ආදරයක් හටගන්නවා. විශ්වාසයක් හටගන්නවා. අපේ මේ ජීවිතේ කරදර හුඟා කඩ වෙනවා. සතුට සැනසීම දිනු වෙනවා. එනිසා පංචශීලය තමයි ජීවිතයේ මූලික පදනම කියලා නිතරම හිතන්න. අනේ පංචශීලයෙන් අපි ඉදිරියට යනකොට අපි ටිකෙන් ටික මෛත්‍රිය වඩනවා. ලෝකේ සත්‍යයන් සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ ගුණ අපි නිතරම දිනු කරන්න උත්සාහ කරනවා. අනේ මෛත්‍රියත් එක්කම ලෝකේ හැම දෙනා කිරීම ලොකු කරුණාවක් ආදරයක් සෙනෙහසක් අපට ඇති වෙනවා. අපි කොච්චරනම් සැනසීමක්ද විඳින්නේ මේ මොහොතේ ලෝකේ කොච්චරනම් සත්‍යයන් කොච්චරනම් දුක් විඳිනවාද කියලා අපට හිතෙනවා. ඇතැම් විට දැඩි දුෂ්කරතා නිසා ආහාර පාන හිගේ නිසා දුප්පත්කම නිසා දේශගුණය නිසා යුද්ධ වාතාවරණ හින්දා දෙමාපියන්ගේ තියෙන වැරදි ආදර්ශ නිසා මේ බොහෝ දෙනාගෙන් දුක් විඳින අනන්ත සත්‍යයන් මේ මනුස්ස ලෝකේ ඉන්නවා. ඒ අය අතුරින් පින්න තින අපි කොච්චර වාසනාවන්තද මේ වගේ පහසුකම් ලැබලා මේ වගේ නිදහසක් ලැබලා මානසික සැනසීමක් ලැබෙන වඩා පිටාවක ජීවත් වෙන ලැබීම අපට ලොකු ආනිසංසයක් නේද කියලා හිතනකොට අර දුක් විඳින සත්‍යයන් ගැන අපට ලොකු අනුකම්පාවක් කරුණාවක් ඇති වෙනවා. අනේත් එක අපේ හුඟා ගුණධම් දිනු වෙනවා. තව තවත් මේ ධම් තුලින් තමන් ඉදිරියට යන්න ඕන කියන හැඟීමක් අපට ජීවිත තුල ඇති වෙනවා. අන්නේ ගමන් මාගෙදී තමයි මේ බුදු දහමේ විශේෂිතම දේශනාවකට මුණ ගැහෙන්නේ. ඒ තමයි අරහත්ගේ මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ අංග 8ට අනුරූපව අපේ ජීවිතයේහි දෛනික ජීවිතයේ සියලුම වැඩ කටයුතු අපි සම්පාදනය කරගන්නවා. අන්නේ කියන අනිසංස විදියට එන්නෙන්නම තමන්ගේ හිතේ තියෙන ලෝභය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා, අපේ හිතේ තියෙන මුලාව, මෝහය, අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. අන්නේ ආනිසංස විදියට අපේ ජීවිතය අපට ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. ජීවිතයේ ප්‍රතිඵලයක ගාථාවකින් සනාහ කරනවා. ආරෝග්‍ය පරමාලාභ, සන්තුෂ්ටි පරමන්දනං, විස්සස පරමාඥාති, නිබ්බාන පරමං සුඛං කියලා. ආරෝග්‍ය පරමාලාභ කායික නිරෝගී භාවය විතරක් නෙවෙයි අපි එන්නේනවා මානසික සුවපත් වෙනවා. අනිත්‍ය බොහෝ දෙනෙක් හරි මාත්මාර්ථකාමී. ඒ තමන් ගැන විතරයි බලන්නේ. අනිව බලන අය අතරින් මම කොච්චරනම් අනිත්‍ය වෙනු මගේ ජීවිතය මම කැප කරනවද? බොහෝ දෙනෙක් හරිම ලෝභයි. අනේ ලෝභය අතරින් මම කොච්චරනම් පරිත්‍යාග සීලයේ කෙනෙක්ද? අනිත්‍ය පොඩි දෙයකට කේන්ති ගන්නවා. ඉක්මනට ද්වේෂය ඇති කරගන්නවා. මම ඒ අතරින් මම මෛත්‍රිය වාසය කරනවා. අනිත්‍ය හරිම මාන්නකාරයි. එයාගේ රූපේ නිසා, එයාගේ දැනුම නිසා බොහොම ආඩම්බරයෙන් ඉන්නවා. ඒ අතර අපි කොච්චරනම් නිර්හංකාරද කියලා අපට හිතෙනවා. අනිත් අය කෙනෙක්ගේ දිනුවට එච්චර කැමති නැහැ, ඊට ශාසගතයි. අපි ඇතුළේ අපි කොච්චර හොඳද? අපි කොච්චරනම් මානසිකව නිරෝගීද? කොච්චර මුදිතා ගුණයෙන් ඉන්නවද කියලා මෙන්න මේ ගතිගුණ හිතනකොට තමන් මානසිකව කොච්චර නිරෝගී කෙනෙක්ද කියන සතුට ඇති වෙනවා. සන්තුට්ටි පරමන්දන. ඒත් එක සතුට ඇති වෙනවා. තමන් ලැබුණු දේ ගැන නිතර සතුටින් ඉන්නේ. අලුතෙන් දෙයක් ඉපෙවට කමන්නේ. නමුත් නිතරම තමන් අද දින තියෙන දේ ගැන සතුට වෙන්න ඕන. දරුව කුඩා කාලේ දරුවගේ සෙනෙහස බලලා, දරුවගේ සුන්දරත්වය බලලා දරුවත් එක සතුට වෙන්න ඕන. දරුව ලොකු වෙලා නෙවෙයි සතුට තියෙන්නේ. දරුව පොඩි කාලේ. දරුව කැම්පස් ගිහපු කාලේ කනේ සතුට තියෙන්නේ. එතකොට අපිට දරුව දකින්නවත් නැහැනේ. දරුව විවාහ වෙච්ච කාලේ කනේ සතුටද? එතකොට දරුව ගෙදරත් නැහැනේ. එනිසා දරුවගේ සතුට තියෙන අද දවසේ. එනිසා අද දිනේ තමන් ලැබපු සම්පත් මේ ධන ආදියෙන් තමන් අද දින සතුට වෙන්නට ඕන. ඒක තමයි සන්තුෘප්ති පරමාදානං කියන්නේ. ලද දින සතුට වීම. විශ්වාස පරමාජාති. අපි ඇසුරු කරන්නේ විශ්වාසන්ත කෙනෙක් වෙනවා. විශ්වාසන්ත භාවය තමයි උතුම් ඥාතිත්වය කියලා දේශනා කළේ. ඒ නිසා අනිත් කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් අපිත් එක්ක කියන්න පුළුවන්කම තියෙනට ඕන. අනිත්යට අවංකව අපි එයාට උදව් කරන්නට ඕන. මෙන්න මේ විශ්වාසනීයත්වය බොහොම ඉහළ ගුණාංගයක් ඉදිරියට දක්වනවා. මෙන්න මේ ගමන මාගේ අවසාන ප්‍රතිඵලය තමයි නිබ්බාන පරමං සුඛං. අපි නිවන් සුව වෙත කෙමෙන් පියවර නගනවා. ඒ නිසා මෙන්න මේ ධම්ම මාගේ යන්නට අපට මේ සද්ධර්ම ලැබෝ ප්‍රතිලාභයක් අපට උපකාරයක් වෙනවා. ඒ නිසා අපි මේ වගේ විහාරස්ථාන ලැබලා ස්වාමින් වහන්සේලා ලැබෙන ධර්මයේ ලැබලා ඉතින් මේ හැම දෙයක්ම ලැබුව අවස්ථාව ජීවිතේ උභාග භාග්‍යයකට සලකන්න විශේෂයෙන් ගිය අවුරුදු සිද්ධ කරපු මහා පින්කම කඩන පින්කම ජීවිත කාලයෙම ඉතන වාස සතුට වෙන්න. ඉතින් ඉතාම ලස්සනට බොහෝම හොඳට ඒ පින්කම කළා. හැම දිනෙකම සතුට වුණා. ඒ නිසා ඒ පින්කම ජීවිත කාලය පුරාම හිතේට සතුට වෙන්න. එතකොට තවත් මේ පින ආනිසංශ වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා මේ අම්මා තාත්තා දෙන්නත් උඹ සතුටට පත්වන්න. තමගේ මේ ආදරණීය පින්වත් දියණිය නිසා ඔබට වා පින්කම් කරන්න අවස්ථාව ලැබුණා කියලා. ඒ නිසා උඹ සතුටෙන් මේ ජීවිතය ගත කරන්න. තව තවත් මේ ධර්මයට සමීප වෙලා දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ තවත් උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට නිරුක් නිරෝගී සම්පන්නිය කියන ජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින විශේෂයෙන් මේ සූදානම් කරපු දාණය මහා සංඝරත්න උදෙසා පූජා කරමු පූජා වේවා කියන ප්‍රතුමෙන් මේ හැටියට වාක්‍ය කියලා දාණය සංඝසතු කොට පූජා කරමු. ඉමං දෙක්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පත්ථිතං තුයං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු ඡන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, රැස් කරගත් මේ සියලු කුසල දහම් නාලක මහත්මාගේත් අන්සිනී නෝනගේත් මේ දයාමර දෙමෝ පියන් ඇතුළු ඔබ හැම දෙනාගේම නමින් මිය ගියේ කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු දෙනා මේ පින සුවපත් වෙත්වා. මේ පින දැක සතුටු විය හැකි සුගතිගාමි විය හැකි යම් තාක් සත්වයන් අවීතියේ පටන් භවග්‍රිය දක්වා වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක ඒ ඇත්තන් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ගෙනා දිනට පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසකරගත් මේ සියලු කුසල් දෙවියනුත් අනුමෝදන්ව මෙයන් සිදු කරන සියලු දෙහිම කටයුතු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් දිවිසුර වර්ධනය කරගන්නට නිර්වාණ උපදේශ සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන ප්‍රතිමෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, මේ අවස්ථාවේදී මාසිකව සිදු කරන දානමේ පින්කම මේ මාසයේ තිතාම ලස්සන සිද කරගන්න ලැබුණා කියලා හන්සිනේ නොවන දෙමව්පියන් අමතාත්ත උඟ සතුටට පත්වන්න රැස් කරගත් නුතුම් පින්කම ආනිසංසයෙන් මෙරවසින් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා. ජීවත් වෙන කාලයේ කිසිදු කරදරයක් නැතුව සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේතියෝ නිවංජන්තෝ සම්බරෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති අභිවාදන සීලස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිර්වාණ සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතෝ.